නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කින්තු පවතෝ මිසුතං කින්තු මිසුතං සකාකේ ගරේ කින් මිසුතං අත්තජාතනිත කින් මිසුතං සම්පරායිකං සත්තෝ පවතෝ ඉන්සං මහතා මිත්තං සකේ ගරේ සහායෝ අතිසජාතන්ත ඕති මිත්තං පුනම් පුනම් සයං කතානි පුඤ්ඤානි සං මිත්තං සම්බරායි සම්මුති දරුතර ලොකු හාමුදුරන් වහන්සේ සඳහන විහාරවාසී මහත් සංඝරෝණි නෞතරයි සැදැහැවත් වාසනාවන්ත පින්තුනි අද වස් මාස පිළිගත් දාමයේදී මුණුක හෝදින මෙයන්ම් බලාපොරොත්තු වන්නේ උදෑසන සිදු කෙරෙන ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වීමටයි. මේ වෙලාව පින්තුන්ට වෙන් වෙලා තියෙන්නේ දහමෙන් පිළිබඳව තියෙන ගැටලු අකා දැනගන්නටයි. ඒ නිසා මේ අතන තියෙන දහම ගැටලු ඉදිරිපත් කරන්නත් පුළුවන්, වාක්‍යගෝව හෝ ලිපිතව ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ ප්‍රශ්න වලට අපේ ශක්ති ප්‍රමාණය පිළිතුරු දෙන්නට බලාපොරොත්තු වෙනවා. මම අපි මුලින්ම මේ අතනට ධන්වා සිටිනවා, දහම් ගැටලු තියෙනවා නම් ඒ කරුණු ඉදිරිපත් කරන්නට. මේ ඇත්තනිකම් සංකේත මාත්‍රකාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අචින්තනීය ධර්ම පිළිබඳව කරුණ කිහිපයක්, දැන් බුද්ධ විචය, ලෝක විචය, සත්‍ය විචය ආදී ගැන සඳහන් කළ, චිත්ත විචය ආදී සඳහන් කළා. එක කාරණයක් කම්ම විචය කියලා. අප කරන කර්මයන් සහ අතීතයේ කරපු කර්මයන් සහ වර්තමානයේ කරන කර්ම සහ ඒ කර්මවලින් ජනිත වන කුසලස්තල විපාක පිළිබඳව දැන ගැනීම ඉතාම සංකීර්ණ දෙයක් කියලා. ඒක අපට සාමාන්‍ය බුද්ධිලෙන් අපට ඒකාන්තිකව කියන්න අමාරුයි. මොකද ඒකට හේතුව දැන් බුදුහාමුදුරන්ගේ කාලේ අපි අහලා තියෙනවා, මේ අසන්නට දේශනා කරලා තියෙනවා අපි. ওই මහා සම්විභාග සූත්‍රය වගේ සූත්‍රවල අපි සඳහන් වෙනවා. ඇතැම් විට සිත දිනු කරපු බුදු සසුනේ නෙවෙයි වෙනත් ශාසනවල අය සමහර මුනිවරු, ත්‍රිවිවරු ඒ අය හිත දිනු කරලා ධ්‍යාන වඩලා අවිඥා ලබාගෙන ඇතැම් විට සුතුපපාත ඥාන ලබාගෙන, ඒ කියන්නේ සත්‍යයේ එකමරයකින් සිදු වෙලා නැවත භවයේ ඉපදෙන ආකාරය පිළිබඳව නුවණ දැකපු සමහර අයට මේ කර්මයේ පිළිබඳව වැරදි මතවාද එනවා කියලා. ඒ කියන්නේ එයාට හොඳට පේනවා දැන් එක භවයකින් සිදු වෙලා තව භවයකට ඉපදෙන හැටි. ඒ ඉපදෙන කර්මයන් දකිනවා. ඒ කර්මයේ දකින කෙනාට එයා වැරදි දෘෂ්ටියකට එළමෙනවා කියලා. ඒ තරම සංකීර්ණ මාත්‍රාවක් කර්මය කියන එක. නමුත් බුදුහාමුදුර අනිත් පැත්තෙන් දේශනා කරනවා කම්මස්සකෝ මේ කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණ ආදී වශයෙන් දේශනා කළා. නිතරම අභින්නන් පච්චයක ධම්මන් කියලා. කර්මය නිතර සිහි කරන්න කියලා. කර්මය සහ ඒ කර්මයේ සමාදායාදකට ඇති පිළිසක්, කර්මය තමයි ඥාතියා, කර්මය තමයි තමයි ගමන තීරණය කරන්න කියන කරුණ කරුණ විතර මෙන්න කරන්න දේශනා කළේ තියෙනවා. ඒ නිසා අන්තිමයේ සූත්‍රයෙන් දේශනා කළේ සිත නිපාතන එක නෙවෙයි, සිත අවසන් කරන්න බෑ කියන එකයි. ඒතකොට මෙතුමියට ඇහිලා තියෙන ප්‍රශ්නේ දැන් අපි අසුර කරන අයගෙන් අසුර කරන අය අපිට දැමිට සමීප වෙනවා. අපේ ඥාතීන් වෙන්න පුළුවන්, හිතවතුන් වෙන්න පුළුවන්, සේවකයන් වෙන්න පුළුවන්. ඒ අයගේ ගුණහපත්තන් නිසා හෝ වේවා, නැත්නම් ඇතැමිට සතරගත පුරුද්ද නිසා හෝ වේවා, සමහර අය අපිට ඉතාම සමීප වෙනවා. සමහර දැක්කම තමයි මේක දර්ශනයෙන්ම බොහොම හිතවත්කම ඉන්නවා. ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඉතින් එළෙමියායක අපි ඉන්න එකට ඉන්නකොට අපි අපි යන්තික වරදක් සිදුනවා කියන එකට අපට සිත්තවුලක් ඇති වෙනවා. එතකොට ඒකට ඒකට නේද ඔබ කියන්නේ. ඔව් ඒක අපි මේක දැන් කර්මයේ කියන එක වන්නේ තමන් විතර කරොත්. ඈ තමන් නොසිතා කරොත් මේක කුසලයක්වත් අකුසලයක්වත් වෙන්නේ නැහැ. අනිත්‍යයේ ඉත්‍යදවන්න පීඩාවට පස් කරන්න කියලා හිතාගෙන යමක් කරොත් කිව්වොත් තමයි ඒකෙන් තමයි අකුසලයක් වන්නේ. එහෙම නැතුව තමයි තාත් භාවයන් කිසි කෙනෙකුට බැන්නත් ඒකෙන් අකුසලයක් වෙන්නේ නැහැ. ඇතැම්මිට දෙමාපියෝ දැලිස්සේ අවවාද කරනවා. ඈ කුසලයේ පිළිතලා අවවාද කරන්න පුළුවන්. ඒ වරද වෙන කෙනෙක් වරදවා තේරුම් අරගෙන වුණත් නෙවෙයි අපිට කරන්න යන්නේ. ඒ නිසා අපි කරන්නේ සත්‍යභාවයෙන් නම් දැන් ධම්මපදයේ මුලින්ම තියෙන ලෝක. මනසාගේ මනසින් යම් කෙනෙක් පිළිසිදු මනසින් යමක් කරනවා නම් ඒ පිළිසිදු මනසින් කරන කර්ම විපාක කුසල කර්ම විපාක සමාධිය යහපත් විදිහට හේතු වෙනවා සමාන පිටිමස්ස සේවනයක් හා සමාන යනවා කියලා. නමුත් යම් කෙනෙක් නෝචිතව මනසින් යමක් කරනවා නම් කියනවා නම් ඒ විපාක සමාන්ත අර ගුණාගේ කරේසන්ද කරත්තේ වගේ සමාන්ත දුක් විපාකයෙන් දෙමින් සමාන් පිටවස් යනවායි කියලා. ඒ නිසා සමාය සුරු කරද්දී සමාන් අනිත්‍යත්‍ය කැතුරු කරද්දී අපේ හිතෙදිින් වෙන දේවල් වෙනවා. ඒක දැන් මේක අපෙන් හිතල කරමු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක කර්මයක් වාට පත් වුණාට ඒකින් අපාගත වෙන්න තරම් ගැටි විපාකයක් දෙනවා කියලා කියෙන්නේ නැහැ. මොකද ඒකට හේතු ඊට වඩා බලවත් කුසල දාන අපි කරනවා. අපි කරන කර්මයන් සම කර්මයක්ම විපාකයෙන් සැත්තට යනවා. බුදුහාමුදුරේ දේශනා කළා මාව මඤ්ඤේන පාපස්ස නමන්තං ආගමිච්ඡති කියලා. අකුසලය නරකතේ කුඩාය කියලා අවමන් කරන්න එපා කියලා දේශනා කළා. ඒක බුදුහාමුදුරේ පැහැදිලිවම දේශනා කළා. නමුත් ඒකෙන් කියන්නේ හැම අකුසල කර්මයකින්ම අපට අපාගත වෙන්නට හේතු වෙනවා කියලා. මොකද අපි ඊට වඩා බලවත් කුසල තමයි විතර කරනවා. දැන් දහවල් කාලේ ආකාශයේ ග්‍රහතාරකා තියෙනවා. නමුත් ග්‍රහතාරක ආකාශයේ දහවල් කාලේ තිබුණට අපිට ඒක පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? ඔය සූර්යාලෝකයේ වැඩි. සූර්යාලෝකයේ වැඩි නිසා අර සූර්යාගේ රශ්මිය සහ ආලෝකය නිසා දවල් කාලේ ආකාශයේ තියෙන ග්‍රහතාරක ආදී අපිට පේන්නේ නැහැ. නමුත් රාත්‍රී කාලයේ සූර්යාගේ ආලෝකයේ රශ්මිය අඩු වෙනකොට අර ග්‍රහතාරක ප්‍රකට වෙන්න ගන්නවා. අන්නේ වගේ තමයි අපේ කුසලය බලවත් නිසා දැන් අපේ පිටේ පැඟවිච්ච අතීතයේ කරපු අප්‍රමාණ අපසල කර්ම ශක්තියෙන් කර්ම විපාකයන් ඇති ඉදිරියට විපාක දෙන්නේ. නමුත් අදාපින්නේ බලවත් කුසලයක නිසා ඒව යටපත් වෙන ස්වභාවයකින් ඉන්නේ. ඒ නිසා නුවණැතිය කරන්නේ මේ කර්ම ශක්තියෙන් මේ කුසල කර්ම ශක්තිය දුරවල ඉන්න කලින් ඊට වඩා බලවත් කුසල ධනක් තමයි කරගන්න. ඒක තමයි නුවණැතිය කරන්නේ. දැන් ඔබත් මේ කරන්නේ වෙන දෙයක්. අනිත්‍යය තමයි ඒ තමන්ගේ අතින් වැරදක් අඩුපාඩුවක් තිබුණත් ඒක නිතරම හිතන්නවද නැහැ. අන්න ඒ හිතීමෙන් තමයි ඒ කුඩා වූ කර්ම ශක්තිය මහා කුසල බවටපත් වෙන්නේ. ඒ නිසා ඒක එතනම නිරුතුණේ නමතක කරගන්න ඉතරයි. ඒක මාතපත් වූක් වුණා නම් ඊට වඩා හොඳට යට සලකන්නේ නැහැ. ඒකමදට ඊට පස්සේ සලකුව ගැන හිතන්න. තමන් හොඳට කරුණාවෙන්මයි ඉතින් යට සලකුවා නම් ඒ සලකපු කාරණා ගැන හිතන්න. අර ආතපත් වීම ගැන හිතනවා නම් ඒකමදට කරලා උදාකරපු දෙයක් ගැන හිතන්න. එතකොට අරයාගේ සැරේකට අවනාපයක් තියුණා නම් ඒකට නැති වෙනවා. බුදුහාමුදුර දේශනා කළේ ඒක දැන් වරක් ආලෝකයක් තා බුදුහාමුදුරන්ගෙන් ඇහුවා. හතන් මිත්‍රානි ගන්ති කියලා. කොහොමද මිත්‍ර ජයග්‍රහණය කරන්නේ? මිත්‍ර දිනා ගන්න. හිතවතුන්ගේ හිත දිනා ගන්න කොහොමද කියලා ඇහුවා. බුදුහාමුදුර දේශනා කරනවා තදන් මිත්‍රානි ගන්ති කියලා. දෙනක නැත්තා පරිත්‍යාග කීලිත නැත්තා මිතුරන් දිනනයි. අපි ඇසුරු කරද්දී අපේ තියෙන සීලාදී ගුණයට වඩා අපි ඇසුරු කරන අපේ හිත මිත්‍රාදීන් අපි ගැන ගොඩක් බලන්නේ අපි කොච්චර පරිත්‍යාග සීලද කියලා. මේ පරිත්‍යාග සීලයේ මාත තමයි බොහෝ දෙනෙක් අපට කැමති වෙන්නේ. අපි ගොඩක් මතුරු නම් හිත දෙයක් නොදෙනවනම් බඩු පාණ්ඩ සමාගි දේවල් බොහෝම රහසිගතව වැඩි සේ ආරක්ෂා කරනවනම් අනිත් අය අපට කැමති නැහැ. දරුවා කැමති නැහැ. ඒ නිසා නිතර අනිත් පැයට Taman සංතක දේවල් දෙන්න පුළුවන් මට්ටමේ. එතකොට මුගක් අතුර අඩු වෙනවා. මිතුර වැඩි වෙනවා. ඒ නිසා අනිත් පැයට වෙන අනුපාඩුකම් වලින් එක දෙයක් තමයි ඒකෙන් ඒ අතපස්සෙන් අපට නිදහස් වෙන එක කරුණක් තමයි අනිත් පැයට අපිට හිතා පුදව කරන්න ඕන. පුදේ බඩමුට්ටු වලින් විතරක් නෙවෙයි. හොඳ වචන වලින් අපස්සයක ඉතිලට උපකාරයකින් ලෙඩකට ප්‍රතිකාරයකින් විවිධාකාරයෙන් අපට අනිත් පැයට උපකාර කරන්න පුළුවන්. මේ උපකාරය කියන එක හරි වටිනවා. අපි තනියම මේ ලෝකෙ ඉපදුනාට, අපි තනියම මේ ලෝකෙන් ගියාට, අපි ජීවත් වෙන පිරිසක් එක්ක. අනේ පිරිසත් එක්ක ඉඳිත් ඕනොන් අතර අනිවාර්ය සම්බන්ධතාවය, සහයෝගය, ගෞරවය, ඉතිවත් භාවයක් අවශ්‍යයි. ඒ ඉතිවත් භාවයේ දිනු කරන්නේ එක ලක්ෂණයක් තමයි අනිත් පැයට සමාසන්ත ගතිය පුරව මට්ටමින් දෙන්න උදව් උපකාර කරන්න මෛත්‍රී සාගතයයට පිහිට වෙන්න. ඒකෙන් තමයි සතුටක් විඳින්න පුළුවන් බොහෝ විට අපි වෙන්නේ. අපි සුරුසුළු අඩුපාඩු තමයි හොයාගෙන. ඇත්තෙන් මේ අපේ සිද්ධිය සම්පූර්ණ මෙතනම නිරුත් වුණා. අපි ඒක දැන් මේ සිදුවෙච්ච දෙයක් වගේ අපි හිතෙහෙද අපි මේක මේ හිතම හිතටම අපි මේ රැවටිලිනේ. අපි මේ හිතෙන් දුන්නේ මෙච්චර වෙයි. ඒ නිසා ඒ සිදුවෙන අවස්ථාවේදීම අපට ඕන පුළුවන් පුළුවන් රුවන්වැලි සෑරන සමා වන්දනා කරපු අවස්ථාව ගැන සිතපත් කරලින්. එතකොට සතුටක් එන්නේ. එනිසා තමන් යැදින යැදෙන අඩුපාඩුවක් සිද්ධ වුණාට ඒක දිගින් දිගටම හිතන්න හොඳ නෑ. ඒක අමතක කරලා දාලා වර්තමානයේ තමා වඩාත්ම දැන් කුසලයේ සිට පිටවා ගන්නට ඕන. සාමාන්‍ය අපතල විතරක් නෙවෙයි දැන් බුදුහමයි කාලා බලන අදහසත්. මහා කුසලයක් කරලා තමන්ගේ බියන් ඝාතනය කළා, අනතර කර්මයක් කළා. එමුදු කර්මයක් කරගෙන ආවොත් ඒක යටපත් කරගෙන බුදුහාඳුරුවෙත් ඉන්නේ අප්‍රමාණ පින්දහම් කළා. ඒ පින්දහම් කළා අනතර කර්ම විභාගයෙන් අනිවාර්යයෙන්ම නිරේ ගන්න වෙන සිද්ධ වෙනවා. නමුත් එතුමාගේ බලවත් උදනේ නිසා ඒ නිරේගාමි කාලය අඩු වුණා කියලා සඳහන් වෙනවා. එතුමා තාමත් නිරේ දුක් විඳිනවා. කල්පයක් සාමාන්‍යයෙන් දුක් විඳිනවා අනතර කර්මයක් කරපු කෙනෙක්. නමුත් ඒ කාලය අඩු වෙනවා කියලා සඳහන් වෙන ධර්මයි. ඒ නිසා එතුමා ආරම්භක තීසක ධර්මෙ ඉන්නේ නැහැ. බුදුහාමුදුරෝ ස්වාමීන් වහන්සේ ලැබුරු කරමින් තාමත් නිරේයෙන් නිකම් කරා විතරක් නෙවෙයි. පරණ ධර්ම සංගායනා සඳහා අනුකාජ අනුග්‍රහය දක්වලා ප්‍රීතිේස සාසනික කාර්යභාරයකට පිටුපලා අජාසක රජතුමා. එනිසා අපට මම හිතන්නේ අපිට ඒ විදිහට කටයුතු කරපෙන්න හොඳයි කියලා මම හිතනවා. සාමනන්ත මහත්මයා. හරි වෙනතෙන් වෙනත් ප්‍රශ්න තියෙනවා නම් මෙයන්ට අහන්නත් පුළුවන්. අද අපි මේ පිළිතුර විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා මිත්‍රත්වයේ පිළිබඳව. අපි ඒ බොහෝ දිනවලදී මෙයන්ට විවිධ මාතෘකා යටතේ කරුණු විස්තර කරනවා. ධර්ම සාකච්ඡාවේ දහම් පැනවලට අමතරව බුදුදහමේන විවිධ තේමා යටතේ ප්‍රධාන මාතෘකා අපි විස්තර කරනවා. විස්තර කරගෙන ආවේ. අපි ගිය පාර ගිය පොහෙට මොකද විස්තර කළේ? නෑ මතක නෑනේ. ගිය පොහෙ ටික ඔක්කොම මෙහෙ තියලා ගිහිල්ලා වගේ. දැන් මේ පොහෙට මම කියන එක ළමන පොහෙ තියනවායි. ඒ නිසා හොඳට මතක තියාගන්න. මම හොඳට මතක තියාගන්නේ අද දැන් ආපු කට්ටිය. හොඳට මතක මම මතකයි. අන්නම්තල මහනවා හවලා කියන්නේ. ඈ හොඳට මතක තියාගෙන ඉන්නවා. ඇතුව දැන් මේක කරන්නේ. හොඳයි අද පිළිතුරු අපි අද විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ මිත්‍රත්වයේ පිළිබඳව. මොකක් පිළිබඳවද? ඔව් මිතුරුකම පිළිබඳව. මේකට අදාළ සූත්‍රය තමයි අපි මාතෘකාවෙන් තෝරාගත්තේ මිත්‍ර සූත්‍රය. මොකක්ද සූත්‍රය? ඔව් මිත්‍ර සූත්‍රය. මෙත්ත සූත්‍රය ඇතුළත් වන්නේ සංයුක්තනිකායේ දේවතා සංයුක්තය. මොන පොතේද? සංයුක්තනිකායේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ යන සංයුක්තනිකාය කියන ග්‍රන්ථයේ දේවතා සංයුක්තයට ඇතුළත්වන්නේ මෙත්ත සූත්‍රය. මෙතර නාමයෙන් සූත්‍ර කිහිපයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ අතර අදාත සාකච්ඡා කරන සූත්‍රය ඇතුළත් වන්නේ සංයුක්තනිකායට. දිනක් එක්තරා දෙවිකෙනෙක් බුදුහාමුදුරුවෝ වෙත ඇවිල්ලා එක්තරා ගාථාවකින් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. මොකක්ද මේ අහන්නේ? චින්තෝ පවසතෝ මිත්තං චින්තෝ මිත්තං සකේ ගරේ චින් මිත්තං අත්ථජාසන්තල් චින් මිත්තං සම්පරායිතං. මේ දෙවියන් බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න හතරක් අහනවා. මොනවද අහන ප්‍රශ්න? පළවෙනි කාරණය තමයි නිවසෙන් බැහැර වෙච්ච කෙනාට කිංසු මිත්තං. කවරෙක් නම් මිත්‍රයෙක්ද? ගෙදර ඉඳලා ගෙදරින් බැහැරව කියපු අවස්ථාවකදී යන්න පුතේ මිතුරා කවුද? ඒකයි පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය කිංසු මිත්තං සකේ ගරේ. සිය නිවසේදී තමාට මිතුරා කවුද? නිවසේ මිතුරා කවුද? ඊළඟට කින් මිස්සන් අත්ජාතස්ස යම් කිසි වැඩ කටයුත්තක් එළිමිට අවස්ථාවකදී සමාජ මිතුරා කවුද? ඊළඟට අහනවා කින් මිස්සන් සම්පරායික දිට්ඨධම්මික සම්පරායික කියලා කරුණ දෙකක් ධර්මයේ විතර විස්තර වෙනවා. දිට්ඨධම්මික කියන්නේ මෙලොව වශයෙන්. සම්පරායික කියන්නේ මරණින් මත්තේ. සම්පරායිකං කිං මිත්තං මරණයෙන් මත්තේ තමන්ට ඉන්න මිතුරා කවුද? ඔන්න ප්‍රශ්න ටික. මුල් ප්‍රශ්නේ මොකද්ද? නිවසෙන් බැහැර වෙච්ච කෙනාට මිතුරා කවුද? සිය නිවසේදී මිතුරා කවුද? කිසියම් කටයුත්තක් එළිමිට අවස්ථාවකදී මිතුරා කවුද? මරණයෙන් මත්තේ මිතුරා කවුද? එන ප්‍රශ්න හතර. බුදුහාමුදුරුවෝ මේකට ගාථාවකින් උත්තර දෙනවා. සන්තෝ පවසතෝ නිත්තං මාතා නිත්තං සකේ ගරේ සහායෝ අන්තජානන්ත පෝති නිත්තං පුනම් පුනම් සයං කසානි පුඤ්ඤානි තං නිත්තං සම්පරායිකං. අර බෙරියා බුදුහාමුදුරන් ඇහුවා සිය නිවසෙන් බැහැර වෙච්ච අවස්ථාවකදී කවුද මිත්‍රයා කියලා. බුදුහාමුදුරෝ කියනවා යම් කෙනෙක් සිය නිවසෙන් බැහැර වුණා නම් බැහැර වෙච්ච කෙනාට සිය ගැල. ඒ කාලේ මිනිස්සු බොවට හරස් වලින් ගමන් ගියේ. බොහොම සරසපු එක එක මට්ටමේ අය ධනවත් කම හැටියට සමහර අය ගමයන් යෙදුව කරත්තවල, සමහර අය අප්පියන් යෙදුව කරත්තවල, සමහර අය ඇතුන් යෙදුව විශාල කරත්තවල මේ වගේ කියලා තියෙනවා. නිවසෙන් බැහැර වෙච්ච කෙනාට පිට ඉන්නකොට තමන්ට මිතුරා තමයි සමා ඉන්න ගැල කරත්තය. ඒ කරත්තය තමයි ගමන යන්නේ. අවශ්‍ය කරන දේවල් කරත්තය තියෙන්නේ. ඇතැම් විට දෙන්න තුන් දෙනෙක් යනවා නම් ගමන් පැය දෙකීම කරත් යනවා. එක්කෙනෙක් දෙන්නෙක් ඒක නිදාගෙන යනවා, අනිත් කෙනා අවදි යනවා. එහෙම මාරුවෙන් මාරුවට යනවා. ඇතැම් විට සති ගණන් එක දිගට යනවා. දැන් මුණත් ඉන්දියාවේ කෝච් කියන්නේ සති ගණන්. ඒ වගේ කරත්තක් කිහිල්ල තියෙනවා. ඒ වගේ මේ කරත්තෙත් අමතර ගොඩකුත් අරන් යන්නේ ඇතැම් විට. ඒ සත්තු මාරු කරන්න මගදී. ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා සිය නිවසෙන් බැහැර වෙච්ච කෙනාට සමා යන කරත්තය මිත්‍රයා වෙනවා. ඊළඟට දෙවියන් ඇහුවා සිය නිවසේදී තමන්ට මිතුරා කවුද කියලා. කේතු මිත්තන් සකේ ගරේ සිය නිවසේදී මිතුරා කවුද? බුදුහාමුදුරුවෝ පින සීකාම වැදගත් කාරණයක් මේදී සඳහන් කරනවා. කවුද සිය නිවසේදී මිතුරා? මාතා මිත්තන් සකේ ගරේ. මව තමයි සිය නිවසේදී තමන්ට ඉන්න මිතුරා මිතුරිය. මෙන්න මේක පින්නතුනි ඉතාමත් වැදගත් කාරණයක්. අවිවාහක කෙනෙකුට තමන්ගේ මේ නිවසේදී මිතුරා තමන්ගේ අම්මා. විවාහ වෙච්ච අය හරස්සන තමන්ගේ නිවසේදී මිතුරා කවුද කියලා. ඒ අවස්ථාවේ බුදුමහා දේශනා කළා භාර්යාව පරමාර්ථ කියන. භාර්යාව තමයි හොඳම මිතුරිය කියලා. පාමියට ඉන්න හොඳම මිතුරිය භාර්යාව, භාර්යාවට ඉන්න හොඳම මිතුරා විවාහ වෙච්ච කෙනෙක් නම් තමයි පාමිය වෙන්නට ඕන. ඒක තමයි ධර්මයේ සඳහන් කරන කාරණය. එතකොට සිය නිවසේදී අම්මා තමයි ප්‍රධාන. අම්මා තාත්තා දෙන්නම හිටියට වඩාත්ම ප්‍රධාන වන්නේ අම්මා. දරුවන්ට උගත් සමීප අම්මා. දරුවන්ගේ දුක සැප වඩාත් බලන්නේ අම්මා. දරුවන්ගේ ප්‍රශ්න වැඩිපුරම හිතවත් ඇවිල්ලා කියන්නේ අම්මට. මෙන්න මේ අවස්ථාවේදී පින්නතුනේ සැබෑ මිතුරෙක් වෙන්න නම් අම්මා ඊට අදාළ ගුණධම් වලින් අම්මා යුක්ත වෙන්නට ඕන. දරුවන්ට නිතරම ආදර්ශවත් වෙන්නට ඕන. කතා කරන වචනය, ඇසෙන ආකාරය, සිතන සිතුවිලි, සමාය සුර කරන අය, නිවසේ වැඩ කටයුතු කරන ආකාරය, යම් යම් කටයුතු පරිසරව තියාගන්න එක, මේ හැම දෙයක්ම පින්නතුනේ කුඩා කාලේ විශේෂයෙන් මුල් අවුරුදු 5 කාලේදී පාත්‍රට බාර දෙනතුරු බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උපාචාර්යාති උච්චරේ බ්‍රහ්මාති මාතා පිටරෝ උපාචාර්යාති උච්චරේ. මහා බ්‍රහ්මයා කියලා හඳුන්වපු බුදුහාමුදුරුවෝ දෙමව්පියන්ට හැඳින්නුවා. ඒ හඳ හඳුන්වලා ඊළඟට සඳහන් කරනවා පූර්වාචාරවරයන් තමයි සමගි දෙමාපියන් කියලා. ඒ නිසා පින්නතුනි දරුවන් වෙන දෙමාපියෝ ඉන්නවා නම් විශේෂයෙන් අම්මා දරුවන් ලැබුණට පස්සේ අතිශයින්ම ආදර්ශවත් වෙන්න ඕන. අතීතයේ මොන වැරදි අඩුපාඩුකම් සිදු වුණත් දරුවන්ගේ නාමයෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ සියලු අඩුපාඩුකම් සමන් නිවැරදි කරගන්නට ඕන. එහෙම නොවනසින් ඒක හානිය තමයි දරුවන්ට විතරක් නෙවෙයි. දරුවන්ගේ ජීවිත අනාගතය අසාර්ථක වෙලා හේතුලින් තමයි මුළු ජීවිත කාලයම දුක් විඳිනවා. අපි දන්නවා දරුවෝ නිසා තමයි අම්මතාවට ගුරුවරුන් සතුටු වෙන්නේ. ඒ වගේමයි පිළිතුරු බැරි වෙනවත් දරුවෝ නොමකට ගියොත් ඉන්නේ. ඒ දරුවෝ නිසාමයි අම්මා තාත්තා මුළු ජීවිත කාලයක් දුක් විඳින්නේ. ඒ සාමක ආත්මට පුත්‍රලක අවස්ථාවක් තියෙන පුළුවන්. ඒ මොනවත් උනා දරුවන් වෙනුවෙන් ඒව කැප කළා ආදරස්වස්ව දෙකෙන් ජීවිත ගත කරන්නට ඕන. අපේ අතීත මවවරුන් සමන්ගේ පුතර දරුවෙක් ආපු කාර ඉඳන්ම දෙහැමිව ඉන්නවා. තිර සමාදන් වෙනකොට ගැප්පර මාසමක් දෙවරක් තිර සමාදන් වුණා කියලා සඳහන් කරනවා. ඒ තරම් ආදරසක් වුණා. ඒ විතරක් නෙවෙයි සමහර මවවරු දරුවන් ලබන්න කලින් ඇතැමිට කාලයක් පුද පූජා පවත්වන ආගමක කටයුතුවල යෙදෙනවා. දරුවෝ ලබා ගැනීමට කටයුතු කර බවත් සඳහන් වෙනවා. ඇතැමිට පුණ්‍යවන්ත දෙවිවරු ප්‍රාර්ථනා පිළිතුණි සුගතියෙන් සුද වෙනකොට බලනවා තමයි ඉපදෙන්න ඕන කොයි තැනවලද කියලා. උඹක් පින්වත් අය තමන්ගේ දෙමෝපියන් තෝරගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා හිමිතු අවස්ථාවකදී පින්වත් දරුවෝ පින්වත් අම්මලා තාත්තලා තමයි තෝරගන්නේ. ඒ නිසා පින්තුනි දරුවා කුස පිළිස්සන ගැත්තට පස්සේ දැන් මේට අපිට වෙනස් කරන්න පුළුවන් අවස්ථාව සීමිතයි. ඊටත් කලින් ඉඳන්ම තමාගේ ගතිගුණ වලට අනුරූප දරුවන් තමයි බොහෝ විට සමාජ ලැබෙන්නේ. ඒ නිසා තමාමද ගුණහපත් සංගලිය යුක්ත කෙනෙක් නම් පින්තුනි සමාජ සතුට වෙන්න පුළුවන් තමන්ට ඒ වගේ ගුණවත් දරුවන් ලැබෙනවායි කියලා. දරුවා මෙලවට ලැබුණට පස්සේ පින්නතුනි නිතරම දරුවා විශේෂයෙන් අම්මා කරන්නේ කියන දේ ගැන නිතරම අවධානය යොමු. අම්මා තාත්ත දෙන්න ගැන. ඒ නිසා මේ දෙන්නාගේ ආදර්ශය තමයි මුළු මහත් ජීවිතේ පුරාම දිවෙන්නේ. ඇතැම් වෙලට පසු කාලින වෙනස් මිතුරන් ඇතුළු කළා. වෙනත් අධ්‍යාපන ආයතන උසස් අධ්‍යාපන කරා ගිහිල්ලා අධ්‍යාපනය ලැබුණ අර මමගේ පියාගේ ගුරුතුමෝ විශ්ව සමහර ලක්ෂණ වෙනස් වෙන්නේ නැහැ. අම්මා තාත්ත දෙන හුඟක් සැදහවත් නම් කොයිතරම් විෂම පරිසරයකට ගියත් දරුවන් පසු කාලිනව දැනස් වෙන්නේ නැහැ. සමාජ ශ්‍රද්ධාව නැති කරගන්නේ නැහැ. දරුවන්ට ඒක බලපානවා ජීවිතේට. කුඩා කාලේ දරුවෝ පිළිවෙලට වැඩ කරන්න පුරුදු වුණා නම් අම්මගෙන් ඒක තමයි ජීවිත කාලයට යනවා. අම්ම හොඳට සංවර සීලේ නම් දරුවෝ ඒ සංවර සීලෙත් ඇති කරගන්නවා. ඒ වගේම පිළිදෙන අනිත් පැත්ත. අම්මගෙ ළඟ යම් තාක් දුරුලකම් ටිකක් තියෙනවා නම් අම්මා තාත්ත දෙන්නගෙ ළඟ ඒ ටිකක් බොහෝ වෙල දරුවන්ට පිළිගන්නවා. දරුවෝ ඒක තමයි ඉගෙන ගන්නේ. ඒ අතරේ දැන් මේක හොඳ ශක්තියෙන් තියෙන දරුවෝ ඉන්නවා. අම්මලා සාර්ථක කොච්චර සාර්ථකුණත් ඉතාම සාර්ථකත්වයෙන් දරුවනුත් ඒ අතරේ ඉන්නවා. ඒ වගේම දැන් මේක කලාතුරකින් අම්මලා සාර්ථක කොච්චර හොඳ වුණත් දරුවෝ නමකට යන අවස්ථා කලාතුරකින් තියෙනවා. නමුත් ඒක අඩුයි. වැඩිපුර ලක්ෂණය තමයි වැඩිපුර හොඳ දෙමාපියන්ගේ දරුවෝ හොඳ දරුවන් එන්නේ. ඒ ඔක්කොම ලක්ෂණ ටිකේ දරුවන් දිහා දැක්කමත් ඒක පේනවා තමයි. එනිසා පිළිතුරු නිතර සමාජයේ දරුවන්ට ආදර දරුවන්ට විතරක් නෙවෙයි වැඩිහිටි වුණාට පස්සේ දරුවන්ගේ දරුවෝ සමාජයට බලහින් ඉන්නේ. ඇතැම් විට නිවැරදිව පුතා දරුවන්ට සමාජයේ අම්මට වඩා ජීවිතේට බලපෑම් කරන්නේ සමන්ගේ ආච්චි සීයා. එනිසා පිළිතුරු දරුවෝ දැන් ලොකු වුණා දැන් අපට ඕන විදිහට ඉන්න පුළුවන් කියන එක නෙවෙයි. සීයා යාව ජරා සාදු කියලා බුදුහාමුදුරේ දේශනා කළා. මහලු වෙනකම්ම සිල්වත් ඉන්න කියලා. විශේෂයෙන් දෙවියන් පිළිවන පංචශීලය හොඳින් රැකෙන්න. වැඩිහිටියන්ගේ වැඩිහිටියන් දරුවන්ට පුවත් සැලකුව අය කියන දරුවා අනාගතයේ ඒ තරම සැලකන්නේ නැහැ. දරුවෝ පින්නතුනේ වැඩි ගැන සැලකන්නේ වැඩිහිටියන්ගේ සිල්වත් සමානවා. හොඳ ශරීරයක ඉන්න හොඳ සිල්වත් කෙනාන ඒ තා ප්‍රමාණයෙන් තමයි දරුවන් සැලකනවා. එනිසා පින්නතුනේ සිල්වත් කෙනෙක් හරි වහින දෙයක්. සීලය තමයි දරුවන්ගේ විශ්වාසය දින වෙන ප්‍රධානම හේතුව. අම්මා තාත්තා හෝ ආච්චිය සියා වැරදි චර්යාවන්ගෙන් උඉන්නව නම් දරුවන්ගේ හිතේ ලොකු කලකිරීමක් ලොකු අපහසුතාවයක් ඇති වෙනවා. ඒ නිසා එහෙම නොවෙන්න තමා උඩට ආදර්ශ සම්පන්න ජීවිතයක් ගත කරන්න ඕන එක සමණ්ඩස් සැලසීම. ඉතින් දැන් තමා වයසට ගිහින් ඉලෙක්ෂන් වෙච්ච කාලෙක තමයි අනිත්‍යයෙන් සැනසීම ලබන්නට ඒක හේතු වෙන කාරණයක් බවත් පත් වෙනවා. ඒ නිසා මාතා මිත්තන් සැකේ ගරේ කියලා සඳහන් කරනවා මව තමයි තමන්ගේ නිවසේ ඉන්න මිතුරා. ඒ වගේම පිටින් අපේ අම්මගෙන් තාත්තගෙන් අපි අඩුපාඩු තිබුණා දරුවන් හැටියට අපෙන් පැතිරෙන වගකීමක් තියෙනවා. අපට මේ සමස්ත ජීවිතෙම ලැබුණේ දෙමව්පියෝ නිසා. අපේ මේ රුධිරය ඇතුළු මේ සමස්ත භෞතික ශරීරය යන දෙමව්පියන්ගේ දායකයක් මේ. අපේ කර්ම ශක්තියක් මේකට බලපාලා තියෙනවා. නමුත් සැලකිතු මෙහෙයක් මේ සඳහා කළේ අපේ දෙමව්පියා. ඒ නිසා දරුවන්ගේ පරිස්සමෙන් බලනකොට දෙමව්පියන්ගේ යම් අඩුපාඩු තිබුණා අපි උපරිම වශයෙන් ඒ යන සඳහනට ඕන. මොකද අපි අද මේ ජීවත් වන්නේ අපිට අධ්‍යාපනය ලැබුණේ අපේ පසුකාලීනව ඥාති මිත්‍රාදී මුණගැහුණේ ගිහි අනියකට මේ පිළිතොන්ද ස්වාමි පහරේවා ලැබුණේ ඒ හැම දෙයක්ම පස්සේ කාලේ මුලින්ම අපිට හිටිය දෙන්න අපි රැකවරණ හිටිය අපි ආමතාස දෙන්න ඒ අතරත් විශේෂයෙන් අපි අම්මා ඒ නිසා ඒ ඇත්තන්ගේ මොන අඩුපාඩු මං සිද්ධ වුණත් අපේ යුතුකමක් තියෙනවා ඒ ඇට උපරිම හැටියට සලකන්න මොකද ඒ හැමදාම ජීවත් වෙන්නේ නැහැ ඒ අපිට කලින් බොහෝ ජීවිතයෙන් සමු ගන්නවා එනිසා මේ සත්‍යයේදී තමන්ගේ දරුවන්ට ආදරයක් වෙන විදිහට තමන්ගේ වැඩිහිටියන් අපෙන් සලකන්නට අපි ඉතාම ඕනෑකමින් වැඩ කරන්න ඕනේ. එනිසා මේ කාරණේ වගේ අපි සලකා ගනිමු. ඊළඟ තුන්වෙනි කාරණේ ඇතුළත දේශනා කළා කිම්මිස්සන් අත්දැකසස්ත්‍ර කියලා දෙවියා ප්‍රශ්න කළා. කිසියම් කටයුත්තක් කෙලෙමි තවස්තරවකදී තමාට මිතුරා කවුද කියලා. බුදුහාමර දේශනා කරනවා සහායෝ අත්ජාතස්ස කිසියම් කටයුත්තක් කෙලෙමි තවස්තරවකදී සහායකයයි උදව් උපකාර කරන කෙනයි මිත්‍රයා බවට පත් වෙන්නේ. ඒ නිසා කටයුත්තක් එළඹ කලෙහි මිතුරා වන්නේ උපකාර කරන කෙනා සහාය වෙන කෙනා කියයි. නැත්නම් අපේ මිතුරා අපට ඉන්න මිත්‍රයන් අපට උපකාර කරන ස්වාමි භාර්යාවන් හෝ වෙන්න පුළුවන් අම්මා තාත්තා වෙන්න පුළුවන් දරුවෝ වෙන්න පුළුවන් සමකාලීන මිතුරන් වෙන්න පුළුවන් ඒ වගේ කෙනා තමයි අපට ඒ අවස්ථාවේ මිතුරා වෙන්නේ. ඒ අවස්ථාවන්ට වෙනස් වෙනවා. ඊළඟ කාරණය තමයි මේ දෙවිය අහනවා කිම්මිත්තන් සම්ප්‍රායකන් කියලා. මරණයෙන් මත්ති මිතුරා කවුද කියලා. මරණයෙන් මත්ති මිතුරා හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සය සතානි පුඤ්ඤානි සම්මිත්තන් සම්ප්‍රායකන්. යම්කිසි කෙනෙක් තමන් ජීවත් වෙන කාලේ කරපු කර්ම ශක්තිය තියෙනවා නම් ඒ කර්ම ශක්තියෙන් අතගෙන පුණ්‍ය කර්මයක් තියෙනවා නම් ඒ පුණ්‍ය කර්මයන් තමයි තමාගේ මිතුරා වෙන්නේ කියලා. අපට ඉන්න සියලුම භෞතික මිතුරන් අපිත් එක්ක ජීවත් වෙන කාලේ උපකාර කළත් මරණය දක්වා උපකාර කළත් වැඩිමොත් ඒකත් අපිත් එක්ක සුසාන භූමිය කරා දෙසය විතරයි යන්නේ. සුසාන භූමිය පස්සේ අපි තනි වෙනවා. එතනින්නම් අපිට යන්න තියෙන්නේ අපේ මිතුරත් එක්ක. ඒ තමයි ඒ කවුද? ඒ තමයි අපි කරපු කර්ම ශක්තිය පුණ්‍ය කර්මය. ඒ නිසා මෙන්න මේ පුණ්‍ය කර්ම නැමැති මිතුරා බලවත් කරගන්නත් අපි ජීවත් වෙන කාලයේදී වරාතුනම් වෙන්නට ඕන. පින්නතුනි තුන්වෙනි කාරණේ දැන් දේශනා කළා අත්ජාතස්ස සහයෝ කියලා. කටවොත්තක් දෙලි පල්ලි නැවත නැවතත් පුණක් පුණක් මිත්තන් ඔත්සායෝ නැවත නැවතත් මිතුරා සහායකයෙක් වෙනවායි කියලා සහායකයන් මිතුරෙක් වෙනවායි කියලා. මිත්‍රත්වයේ පිළිබඳව මිතුරුකම පිළිබඳව පින්නතුනි බුදුදහමේ විතර කරුණු සඳහන් වෙනවා. මේ මිත්‍රත්වයේ කියන එක අපට දැන් මේක සාමාන්‍ය දිනදා කටයුතුලදී පිළිහිට වෙන අයත් ඉන්නවා. ඒ වගේම අපේ සංස්කාරික ජීවිතයේ උපකාර කරන මිතුරුනොත් ඉන්නවා. එදිනදා ජීවිතයේදී මිතුරන් දිනාගන්නේ කොහොමද කියන එක ගැන ධර්මයේ විවිධ අවස්ථාවල බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ අතර පින්නතුනි වඩාත්ම වැදගත් අපට උපදේශ රාශියක් දෙන ස්ථානයක් තියෙනවා. ඒ තමයි මූගපත්ත කියන ජාතකය. මූගපත්ත ජාතකය. මේ මූගපත්ත කියන ජාතකයේ ගාථා 10ක් සඳහන් වෙනවා. මේ ගාථා 10 ඉගෙනුම් අපේ එදිනදා ව්‍යවහාර කරන මහා පිටි පොතට ඇතුළත් කරලා තියෙනවා. ඒකෙ මිත්‍රානි පංස කියන මාතෘකාව යටතේ මේ ගාථා ටික සඳහන් වෙනවා. ඒ සඳහන් කරනවා යෝ මිත්‍රානං නදුබති යම් කෙනෙක් මිතුරන්ට ද්‍රෝහී නොවනවා නම් ඔහු ආහාර පාන ආදී ලබනවායි කියලා. මිතුරන්ට එරෙහි නොවනවා නම් තමා ඇසුරු කරන අයට එරෙහි නොවි ඉන්නවා නම් ආහාර පාන ආදී ලබනවා. නිවසෙන් බැහැර වුණත් තමාට සැලකිලි ලැබෙනවා. බහුවනම් උප ජීවන්තේ බොහෝ දෙනෙක් ඒ පුද්ගලයා සමගට ජීවත් වෙනවා කියලා. ඒ වගේම දෙවෙනි ධාතවෙන් සඳහන් කරනවා යම් යම් යන පදන් යාසේ නිගමේ රාජධානියෝ සම්පස්ස පූජිතෝ හෝති යෝමිස්ථානන් නදූපති කියලා. යම් කෙනෙක් මිත්‍රයන් ද්‍රෝහි නොවනවා නම් යම් යම් ජනපදයකට යනවා නම් නිගමකට යනවා නම් ඒ සෑමතැනදීම රාජධානියකට යනවා නම් සම්පස්ස පූජිතෝ හෝති හැම තැනෙදීම බුදුන ගබන පුද්ගලෙක් වාසපත් වෙනවා. ඔන්න හොඳ මිතුරන් අවංක මිතුරන් සමන් කියනවා නම් සමන්ගේ නිවසේ දිවිතරක් නෙවෙයි අසලස් ගමකට නියම් ගමකට රාජධානියකට හටකට ගියත් පින්නතුනි සමන් තර මිතුරන් දින යහපතම පිළිගන්න පිස්සක් කියලා සමාගෙන ගන්නවා විශ්වාසවන්ත. මිත්‍යානි සංකවරදී මේ සඳහන් කරන්නේ අපි ඇතැමිට මේ ගාථා බොහෝ විට සජ්ජහනා කරනවා. සජ්ජහනයේ විතරක් සීමා වෙලා තියෙනවා. ඇතැමිට අර්ථ දන්නේ නැහැ. අර්ථ දැනගත්තත් අපි ඒව අපේ ජීවිතවල භාවිත කරන්න උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ නිසා මේ සමස්ත බුදුදහම කියලා කියන්නේ සායක ධර්මයක්. මේ ධර්ම පිළිපදිනවත් එක්කම අපට දිට ධර්මයක වශයෙන් මෙලොව වශයෙන් අපට මේ ආනිසංස ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේක අකාලික ධර්මයක්. මේක රැකලා හුඟක් කල් දිනලා ආනිසංස ලැබෙන ධර්මයක් නෙමෙයි. යම්කිසි කෙනෙක් යම්කිසි මොහොතක මේ ධර්මයට වැටගත්තා නම් ඒ වැටගත්තු මොහොතේ පටන්ම මේ ආනිසංස දැක ගන්න පුළුවන්. ඉලංග සාසනයෙන් සඳහන් කරනවා නාස්ති චෝරා පසහන්ති නාති මහේති කට්ටියෝ සබ්බේ අනිත්‍ය තරපි යෝමිත්තානන්න දූපති කියලා. යම් කෙනෙක් මිතුරන්ට ද්‍රෝහී නොවනවා නම් මිතුරන්ට හතුරුකම් නොකරනවා නම් එවැනි කෙනා පින්තුනි නාස්ති චෝරා පසහන්ති සොරුන්ටෝ යේසුස් පිළයා මැඩ පවස්සන්න බැරි වෙනවා. නාති මහේති කට්ටියෝ ශාස්ත්‍රයන්ට රජවරුන්ට මේ පුද්ගලයා මැඩපවත්වන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. සතුරු ඵලයෙන්වත් රාජ්‍ය ඵලයෙන්වත් මැඩපවත්වන්න බැරි විදිහේ ලොකු ආත්මික ශක්තියක් ගොඩනැගෙනවා අවංකව මිත්‍රත්වයෙන් මෛත්‍රී සාගත අනිත්‍යය සමග ඉන්න කෙනා. සංකේය මිත්‍රේ සියලු මිත්‍රයන් සියලු අමිත්‍රයන් මොහු ඉක්මවනවා. එතැන්මිට තමන් එක එකට හසුරන් ඉන්න පුළුවන්. නමුත් සිය හතුරන් මැදේ මොහු තමගේ ජයග්‍රහණයේ ඉලක්ක කරා ළඟා වෙනවා. හතරවෙනි ඝාතනයේ සඳහන් කරනවා අක්කොත්තම සතරන් හේති සභාය පටිනන් දිතෝ ඥාතිනං උත්තමෝ හෝති යෝමිත්තානන්න දූපති කියලා. අක්කොත්තම සතරන් හේති අක්කොත්තම කියන්නේ ක්‍රෝධ නොවි සතරන් හේති තමගේ ගෙදරට එනවා. බොහෝ විට සමහර අය සිය නිවසෙන් පිට වෙලා නැවත නිවසට එනකොට බොහොම අමනාපෙන් එන්නේ. ඇතැම්මිට හමු වෙච්ච ඇත්තෙක් ඇතුලේ සම්පූර්ණ අධ්‍යක්ෂින් ගෙදර අයත් එක්ක රණ්ඩු වෙන බලාගෙන මගේ ගෙදරට එන්නේ. නමුත් මේ මිත්‍රත්වයේ හොදල දිනු කරපු කෙනා පින්නතුනි සමාජයේ දිවස්සට එන්නේ මෛත්‍රී සාගත සිනාම සමුහින් නැවත ගෙදරට එන්නේ. මේකත් මිතුරන්ට ද්‍රෝහී නොකිරීමේ ඥාන සංකේතය. අභාය පටිනන්දිතෝ සභාවන් වලදී මොහු සම්භාවනාවට පාත්‍ර වෙනවා. මොහුගේ ගුණ ගායනා නැ කරනවා. ඥාති නමුත්ත මොහෝති ඥාතීන්ට උතුම් කෙනෙක් බවට පත් වෙනවා. සමහර අය කැමිට ලෝකෙ අනිත් පැගි හිත් දිනා ගන්න තමයි ඥාති හිත් දිනා ගන්න අමාරුයි. නමුත් මිත්‍රයන්ට දෝහි නොවන කෙනා අන්තින්න තුනි තමන්ගේ ඥාතීන්ගේ සුවස් හිත් දිනා ගන්න. මේකත් හොඳ ලක්ෂණයක්. ඥාතිගේ පින්නතුනි වැරදි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. වැරදි වැඩ කරන දුස්ත්‍රිත් කරන ඥාතිගේ සමගි සමීපද ඥාතින් වෙන්න පුළුවන්. නමුත් ඒ හැවත් පින්නතුනි හතුරු කරගන්න හොඳ නැහැ. යයි හැම දිනාටම ඊටවත් අපි පුළුවන් මට්ටමින් උපකාරයක් කරන්න ඕනේ ඇයිද? කරුණාය මෛත්‍රී. සක්කත්වා සක්කතෝ හෝති ගරුවෝති සදාරවෝ වන්න කිසි වතෝ හෝති යෝමිස්ථානන්න දූපති. සක්කත්වා සක්කතෝ හෝති ඔහු අනිත්‍යද සංස්කාර කරනවා. සංස්කාර කළා සමනුත් සංස්කාර ලබන කෙනෙක් බවට පත් වෙනවා. ගරු හෝදි සදාරව අන්නයට ගරු කරනවා. අන්නයට ගරු කළා සමත් ගරුකම ලබන කෙනෙක් බවට පත් වෙනවා. වන්න කිසි බතෝ හෝති ඔහුගේ කීර්තිය පැතිර යනවා. බොහෝ විට පින්නත ඥාති අපි අනිත්‍යද සංස්කාර නොකර අපි සංස්කාර බලාපොරොත්තු වෙනවා. අපි අනිත්‍යයට පුද පූජා නොකර ගරු බුහුමන් නොකර අපි බලාපොරොත්තු වෙනවා. ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. එනිසා මුලින්ම අපි අනිත්‍යයට උදව් කරලා තියෙනත ඕන. සමහර විනා වෙනවා කලින් කෙනා විනා වෙනකම් බලාගෙන ඉන්න. එතකොට දෙන්නම විනා වෙන්නේ. සමහර අනිත් කෙනා මොනවා හරි දුන්නොත් තමයි දෙන්නේ. නැත්තම් දෙන්නේ නැහැ සමහර. දැන් අලුත් අවුරුදු වලදීම අනිත් කෙනෙක් එනකම් ඉන්නවා කැම්පිට. වෙනත් කෙනෙක් එනවාද කියලා බලලා ඒ කෙනාපු දෙයට අනුව තමයි සමහර යන්නේ. එහෙම නෙවෙයි සමහර ඉස්සෙල්ලියට උදව් කරන්න ඕන. තමයි ඉස්සෙල්ල යන්න ඕන. ඉස්සෙල්ල ආවට පස්සේ යන්නේ කීයොත් ඇතැම් දෙයක් කෙනෙක්වත් කියලා යන්න වෙන්නේ නැහැ. එනිසා අපි අනිත් දෙයක් අනිත් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ පින්නතුනේ අපි අනිත්යට මුලින් කරලා ඉන්න ඕන. යම් කෙනෙකුට ගරු කරනකොට ඒ ගෞරවය ලබන කෙනාට වඩා පින්නතුනේ ඒ ගරු කරන කෙනා මේ ගුණය තමයි ඉස්මතු වන්නේ. අපි යම් කෙනෙකුට වඳිනවා නම් කෙනෙකුට හිතනකොට මේ වැඳුම් ලබන කෙනා ගෞරවයට පාත්‍රුනේ කියලා. ඔහු ගෞරවයට පාත්‍රරන තමයි. නමුත් ඊට වඩා පින්නතුනේ ගුණය ඉස්මතු වන්නේ මේ වඳින කෙනායි. ඔහුගේ නිහතමානී කවිස්මතු වන්නේ. ඒ නිසා කෙනෙකුට ගරු කළ යුත්තන්ට වැඩිහිටියන්ට දෙමව්පියන්ට ගරු කිරීම වැඳීම කිසි විදිහකට හිතන්නේ පා සමාජ මදි කුසිකමක් කියලා. ඒක සමාජයේ ගෞරවයේ ඉස්මතු වෙන ස්ථානය. ඒ නිසාමනේ බුදුහාමුදුරු දේශනා කළේ අභිවාදන සීලස්ස නිස්සං වද්ධා පචායිනෝ සක්කාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවනෝ සුඛං බලං කියන. නිතර අභිවාදනය කරන පිළවත් ගුණවන්ත අභිවාදනය කරන ඇයට ආයු වර්ණ සැප බල කියන කරුණු හතරක් සමාජ ලැබෙනවා කියලා. මේ ගාථාද කිව්වට ගාථාවට විතරක් අපි සීමා කරලා තියෙනවා. එනිසා පින්නතුනි සමන්ට ආනිසංස ලැබෙන පිංකම් රැසක් කරගන්න පුළුවන් ඉදී වටා පිටාවක් සමන්ට සකස් වෙලා තියෙන අවස්ථාවක් මේක. එනිසා ධර්මඥානයක් ඇති කරගෙන නිහතමානීකම ඇති කරගෙන අවංකකම ඇති කරගෙන තමා සසරින් ගෙනාපු මේ ගුණධම් ටික මේ අවස්ථාවේදී තව මොහොතකින් හරි එකකින් දෙකකින් හරි වැඩි කරගන්න උනන්දු වෙන්න ඕන. ඊළඟ දේශනා කරන බුදුහාමුදුරෝ පූජකෝලමති පූජං වන්දකෝ පටි වන්දනං යසෝ කිත්තිංච පප්පෝති යෝමිත්තානන්න දූපති. පූජකෝ ලබතේ පූජම් යක්ෂ කෙනෙක් හරියටන පූජා කරනවා නම් ඒ පූජා කරන කෙනත් පූජා ලබන කෙනෙක් බවට පත් වෙනවා. වන්දකෝ පටි වන්දනං අනිත් කෙනාට වඳිනවා නම් ඒ වගේම තවත් අයගෙන් සමාවැදුන් ලබන කෙනෙක් බවට පත් වෙනවා. යසෝ කිත්තිංච පප්පෝති යසස කීර්තිය දස දෙස පැතිරියනවා. මොන කෙනෙක් කියලා. පින්නතුනි අපට ධනයෙන් යම් කෙනෙක් ජයග්‍රහණය කරන්න පුළුවන්. නැත්නම් මෙතන සමාජයේ ශක්තියෙන් අනිත් කෙනෙක් යටපත් කළ ජයග්‍රහණය කරන්න පුළුවන්. නමුත් ඒ සියල්ලට වඩා වටින පින්නතුනි ගුණයෙන් අනිත් කෙනෙක් ජයග්‍රහණය කරන එක. අපේ ළඟ තියෙන ගුණවත් සමී අනිත් කෙනෙක් සිතිනා ගන්නට ඕන. එක්සා ගුණවත්කමට බොහෝ දෙනෙක් කැමති. හොඳ ලක්ෂණ තියෙන, කරුණා මෛත්‍රිය තියෙන, අනිත් අයට උපකාර කරන අයට ඇසුරු කරන අනිත් අය කැමති. දැන් අපට උනත් බලන්න මෙතන තියෙන තින අපි ඉගෙන ගන්න කාලේ හෝ වේවා නැත්නම් ඊට පස්සේ කාලේ හෝ වේවා අපේ මිතුරන් අපි සිහි කරනකොට හොඳ ගතිගුණ තියෙන අය ගැන හිතනකොට අපිට කොච්චර සතුටද නේ. හොඳට අනේ කරු උදව් උපකාර කරන, කරුණා මෛත්‍රිය තියෙන, වැඩි දෙන සලකන, හොඳට පිළිවෙලට ඉන්න ඒ වගේ මිතුරෙක් ගැන අපි හිතනකොට අපේ හිතේ ඒ වෙලාවේ හටගන්න ලොකු ප්‍රසාදයක්. අනේ ප්‍රසාදයේ පින දින අපි කල්පනා කරනකොට අපි අනිත්‍ය වෙනුවෙන්ගේ ප්‍රසාදය ඇති කරගන්නට ඕන. එනිසා අපි ඒ වගේ ප්‍රසාදයක් අනිත්‍ය කෙරෙහි ඇති කරගන්න කැමති නම් අනිත්‍යයක් කැමති අපි ළඟ හොඳ ගැටිමුණ තියෙනවා. එනිසා මිතුරන් ජයග්‍රහණය කරන නම් තමා ධනවත් වුණාට, රූපෙන් ලස්සන වුණාට, උගත් සංකීර්ණට විතරක් මිතුරන් ජයග්‍රහණය කරන්න බෑ. ඒ සඳහා මෙන්න මේ ගුණධම් තමයි ළඟ තියාගන්න ඕන. අක්ඛියතා පජ්ජලති දේවතාව විරෝචති සිරියා අදිතෝ හෝති යෝ මිස්ථානන්න දූපති. අක්ඛියතා පජ්ජලති හරියට ගින්න වගේ ඉන්ද්‍ර ලස්සනට පවනනවා. අන්නේ වගේ තමයි පින්නතුනි මිතුරන්ට ද්‍රෝහි නොවන කෙනා මිතුරන් අධ්‍යස බබරණ කෙනෙක් බවට පත් වෙනවා. ගිනි සිටුවක් වගේ බබරණ කෙනෙක් බවට පත් වෙනවා. දේවතාව විරෝචති දෙවියෙක් වගේ බබරණ පුද්ගලෙක් බවට පත් වෙනවා. සිරියා අධිහිතෝ හෝති සමාධි ප්‍රියාව ශ්‍රීමත් භාවය. අහිමි වෙන්නේ තමන්ට. සෞභාග්‍ය ශ්‍රීමත් භාවයේ කියන එක තමයි ළඟ සෙවණැල්ලක් හා සමානව තමයි ඉන්නවා. පින්නදින අපේ හිතේ අන්තිම මට්ටමකට ගුණධර්ම ඉන්දියෙන් වෙනකොට ඊට සමගාමී රක්මියක් අපේ මේ ශරීරය වටා භ්‍රමණය වෙනවා කියලා දැන් විද්‍යානුකූලව අරන් තියෙනවා. ඒ නිසා සමාන විතරම කරුණා මෛත්‍රී ආදී ගුණධම් පතුරමින් ඉන්නවනම් මේ ශක්තිය පිළිබඳ නැහැට දැනෙනවා මේක. අන්න ඒ ශක්තියේ ලොකු බලයක් තියෙනවා සමාන්ට අනිත්‍යව ජයග්‍රහණය කරලා. අනිත්‍ය විනිවිදිනා ගන්න. ඒ විතරක් නෙමෙයි අනිත්‍යට පිළිහිට වෙන්න. මෙන්න මේ ශක්තිය දිනකල තමයි සමහර ලෙඩ සුවපත් කරන්නේ. සමහර විවිධ විදිහේ ශක්තියෙන් පෙන්වන්නේ මෙන්න මේ ශක්තිය දිනකල. එනිසා යමෙක් පිටරණ ද්‍රෝහි නවනවනම් ඔහු කිනි සිලුවක් වගේ බබලන කෙනෙක් බවට පත් වෙනවා. දෙවියන් වගේ බබලන අය බවට පත් වෙනවා. ඒ වගේම ස්ත්‍රියාව සෝභාමත් භාවයේ සමාජ අහිමි වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ගාවෝ සත්ත පජායන්ති යත්තේ වුත්තං ගිරුවති පුත්තානං පලමස්නාති යෝමිස්සානන්න දූපති. ගාවෝ සත්ත පජායන්ති ගවපාර න්‍යාය කරන කෙනෙක් නම් මේ මිතුරු භාවයේ තියෙන්නේ. ඔහු මිතුරන්ට ද්‍රෝහී නොවෙනවා නම් මේ ගව සම්පත ඉක්මනින්ම වර්ධනය වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා කෙත්තේ මුත්තං විරුවතේ සමා කුඹුරු වාදී වකුරනවා නම් ගොවිතං ආදී කරනවා නම් මේ ගුණධම් කියන කෙනාගේ වගාවනුත් දීන වෙනවා කියලා සඳහන් කරනවා. පුත්තානම් පලමස්නාති ඒ විතරක් නෙවෙයි පින්නතුනි දරුවන් ලැබෙනවා කියලා සඳහන් කරනවා. දරුවන් නොලබන හේතුවක් තමයි අනිත් දරුවන්ට තැමෙන සත්‍රයේදී අපි මේ මෛත්‍රිය දීම නොකිරීම. ඇතැමිට දරුවෝ ඉන්නයිට අපි යම් යම් විදිහ අඩුපාඩුකම් අපේ වෙලා තියෙන අවස්ථාවලදී ඇතැමිට දරුවන් බලාපොරොත්තු ඉන්නයිට දරුවන් නොලැබෙන අවස්ථා තියෙනවා. ඒ නිසා පින්නතුනි දරුවන් කියන්නේ අපේ සම්පතක්. ඒ සම්පත ලබන්නට හේතුවක් තමයි තම අනිත්‍යයට ද්‍රෝහී නොකිරීම, මිත්‍රත්වයේ දිනු කිරීම. මේකත් වැදගත් කාරණයක්. දරිතෝ පබ්බතාතෝවා රුක්ඛාතෝ පතිතෝ නරෝ සුතෝ පතිත්තං ලබති යෝමිස්සානං නදූපති. මේ මිතුරන්ට විතර සලකන මෛත්‍රී සාගත විතර ඉන්න කෙනා පිළිතුනි හන්දකින් පර්වතයකින් ගුහාවකින් පහලට වැටුණත් මේ පුද්ගලයා හාදයක් වන්නේ නැහැ. සුතෝ පතිත්තං ලබති ප්‍රතිස්ථාවක් ලබනවා. ඔහුට ඒ අවස්ථාවේදී සැකවරණයක් තියෙනවා. ලොකු හානියක් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. බලන් දෙන්න කොයිතරම් අනුශාසනායි දේවල්ද මේ. විරෝල්ත මූල සංඛානං නිග්‍රෝධ මිව මානසෝ අමිස්සාන පසහන්ති යෝමිස්සානන්න දූපති. විරෝල්ත මූල සංඛානං ඉතාමත් හැසිරුණු මුල් ඇති මහා අතුපතර ඇති නිග්‍රෝධං කිව. නිග්‍රෝධ කියන්නේ නුගගසට. මහා නුගගස මාන්තෝ නපසාන්ති සුලගෙන් නොකර වෙනවා වගේ සුලගෙන් හේතිය නොහෙත් කාතේ මේ පුද්ගලයා මෛත්‍රී සාගතව මිතුරන් දෙනමින් ඉන්නවා නම් ඔහු අර මහා නුගරුකක් වගේ මහා නුගරුකක් කිසිදාක සුලඟට වැටෙන්නේ නැහැ. ඇතැමිට අත්තක් කියලා හැදෙන්න පුළුවන් නමුත් ගහම පෙරෙන්නේ නැහැ කිසි විටක. අන්න ඒ වගේ පින්නතුනි ගුණ දහමේ පෝෂණය වෙලා ඉන්න කෙනා බාහිර සතුරුන් රැසක් මැදේ වුණත් නොතෙලි ඉන්නට නොවේටි ඉන්නට පුළුවන් මේ ශක්තියක් තමයි ඇති වෙනවා සමහර වෙන මේ ගුණ දහම් වලින්. අමිත්‍යාන පසාන්ති අමිත්‍යයන්ට සතුරුන්ට තමා මැඩ පවස්වන බැරි කෙනෙක් බවට පත් වෙනවා. යෝ අමිත්‍යානන් නදූපති යම් කෙනෙක් මිතුරන්ට ද්‍රෝහී නොවෙනවා නම් ඔන්න පින්නතුනි එතකොට සමා මිතුරන් ද්‍රෝහී වෙනවා නම් සමාජ ඥාන සම්පූර්ණ මොහොත ලැබෙන්නේ. ධර්මයේ කිව්වහම පිළිතුනේ බොහෝ දෙනා හිතන්නේ ධර්ම යාලසක් ඉන්නේ මරණින් මත්තේ කියලා. නමුත් පිළිතුනේ බලන්න තිත්තදා මේක වශයෙන් මෙලොව වශයෙන් කොයිතරම් අනිසංස සැලසෙන ධමද්ද අපේ ශාස්ත්‍රු බුදුහාමර ප්‍රදේශනා කළේ. ඒ නිසා මේ ගුණධම් තමයි ජීවිතේට භාවිත කරන්නේ. මේක පොයට සිල්ගත් දවසට විතරක් කරන්න වැඩක් නෙවෙයි. මුළු මාසයේ පුරාම මුළු අවුරුද්ද පුරාම මුළු සමස්ත ජීවිතයේ පුරාම අපි සමන පියවරක් පාසම මේ ගුණධම් එක්ක අපි එකට ඉන්නට ඕන. එහෙම කටයුතු කළොත් තමයි පින්නතුනි මේ සමාරකින ධර්මයේ අනිසංස සමන්ට තියෙන්නේ. ඒ නිසා වඩවඩාත්ම සමාධිය ළඟ වෙන්නේ මිත්‍යාත් පිටින් මේ තුන ගුණධම් දිනු කරන්න. මේ සඳහන් කළේ පින්නතුනි සාමාන්‍ය අපට එදිනෙදා ප්‍රයෝජනට හේතු වන මිතුරන් ගැන මේ කිව්වේ. නමුත් ඊට අසුරා මිතුරෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා කල්යාණ මිතුරෙක් ගැන. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ පිළිපුණි නිකන් කෙනෙක් නෙවෙයි. අපිට සාමාන්‍ය මිතුරන් ගත්තොතින් අපිට ඉතලම මිතුරන් දෙන්න තමයි අපි අමසාත දෙන්න ජීවිතේ. ඒ වගේම ගුරුවරු අපේ හිත මිතුරන්. නමුත් මේ දෙමව්පියන්ටවත් කරන්න බැරි යහපතක් අපට කරනවා කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රය කියන්නේ කවුද? ශ්‍රද්ධාව නැති අප කෙරෙහි ශ්‍රද්ධාව පිළිදෝරන යම් කිසි කෙනෙක්. ධර්මඥානය නැති අප කෙරෙහි යම් කිසි කෙනෙක් ධර්මඥානය ඇති කරනවා නම් දුක පිළිබඳව චතුරාර්ය සත්‍ය පිළිබඳව නියම අවබෝධයක් නැති අප කෙරෙහි චතුරාර්ය සත්‍ය පිළිබඳව කරුණු පැහැදිලි කළ දෙනවා නම් අන්න එවැනි කෙනා කිනුතුනි සමන්ගේ දෙමෝපියන් දක්වනා වටිනා මිත්‍රයෙක්. ඔහුට කියනවා කල්යාණ මිත්‍රයා කියලා. වරක් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන ස්වාමිනීමට කාරණයක් වැටහෙනවා. බුදුහාමුදුරුවෝ අහනවා මොකද කාරණය? ස්වාමිනී මේ ශාසන බ්‍රහ්මචාරියාවෙන් වාදයක් රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත නේද කියලා මට වැටහෙනවායි කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මා හේවන් ආනන්ද සකල මේ විදම් බ්‍රහ්මචාරියන් යදිදන් කල්යාණ මිත්‍රතා කල්යාණ සහායතා කියලා. ආනන්ද එහෙම කියන්නේපා. මේ ශාසන බ්‍රහ්මචාරියන් වායයන් නෙවෙයි මුළු මහත් ශාසන බ්‍රහ්මචාරියාව රඳා පවතින්නේ කල්යාණ මිත්‍රාස්ත්‍රය මත කියලා. ඒ නිසා අපි පින්නතුනි ශ්‍රද්ධාව නැති අපේ දෙමව්පියන්ට දූ දරුවන්ට ඥාතීන්ට ශ්‍රද්ධා පිළිවන්නට ඕන. දුක ගැන අවබෝධයක් නැති අපේ අසල්වැසියන්ට ඥාති මිත්‍රාදීන්ට දුක ගැන අවබෝධයක් ලබා දෙන්නට ඕන. අපේ මිතුරන්ට විතරක් නෙවෙයි අපේ හතුරන්ට සතිය අවබෝධය ලබා දෙනවා පින්නතුනි. ඒ නිසා තමයි අශෝක රජතුමා සෙල්ලිදුවල පිළිදෙව්වේ මගේ සතුරෝ ධර්මය අසත්වා මගේ සතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා. ඒ තරම් මෛත්‍රී සාගත කරුණා සාගත චේතනාවකින් තමයි දැහැමි රජවරු ක්‍රියා කළේ. මොකද පින්නතුනි හතුරේ පුව ධර්මය හැසිරෙනවා නම් ඒ හතුරා අතර තමාගේ ළඟ තියෙන දුර්ගුණ අඩු කරගෙන ඔහු ගුණවත් කෙනෙක් බවට පත් වෙනවා. එනිසා කල්යාණ මිත්‍රයාගේ වටිනාකම බුදුහාමුදුරුවෝ නිතරම වර්ණනා කළා. අනිත් එක පිළිතුරේ වර්තමානයේ අපට කල්යාණ මිත්‍රයන් හොයාගැනීම අමාරුයි. ඒ නිසා අපි කළ යුතු ප්‍රධාන දේ තමයි අපි අනිත් පැයට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. ඒක තමයි වර්තමානයේ අපට කරන්න පුළුවන් ලොකුම දේ. බොහෝ දෙනා පිළිතුරේ සමාන කල්යාණ මිත්‍රව නැහැ කියලා එතන මෙතන සමාජික දොස් කියනවා. නමුත් පින්නතුනි සමාන නුවණැති කෙනෙක් නම් ඒ වගේම සමුළු කල්යාණ මිත්‍රයෙක් නම් තමයි සමාන කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්නේ. ඒ විතරක් නෙමෙයි පින්නතුනි කල්යාණ මිත්‍රයන් හඳුනා ගැනීමේ ලක්ෂණයකුත් තමයි දැන් තියෙනකවල. අපි කල්යාණ මිත්‍රයන් නොවුනොතින් අපිට හොඳ මිතුරෙක් හමුුණත් හඳුනා ගන්න බැරි වෙනවා. එතැන් පිට අපි උදේ හවස පින්කම් කරලා ඉමිනා පුණ්‍ය කම්මේ නම මේ බල සමාගම කියලා කියනවා නේද? මේ පින්කමේ හේතුව මට කල්‍යාණ මිත්‍රයන් ලැබේවා කියලා කියනවා. ඒ කියන්නේ කී ආනිසංස ලැබෙනවා. කල්‍යාණ මිත්‍රයන් ලැබිලා තියෙනවා. නමුත් අපට හඳුනා ගන්න බැහැ මේ ගොනක් කල්‍යාණ මිත්‍රයෝ. ඒක තමයි කොහොමද අපිට අහලා තියෙන අවස්ථාව පිළිගන්නේ. එතැන් පිට එකට අපි සමගම ඉන්නවා නේද? අපිට ආදර්ශ ගන්න පුළුවන් නෑ අපි ඇස් එකට තේන්න ඉන්නවා. නමුත් අපි මේගෙන් ප්‍රතිඵල ගන්නෙ නෑ. ඇයි ඒකට හේතුව? අපේ ළඟ කල්යාණ මිත්‍ර ගුණධම් නැතිවීම ආදීනවලු. ඒ නිසා අප අපටම කල්යාණ මිත්‍රයෙක් වන්නට ඕනේ. මොනොත් තමයි අපට සැබෑ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්නේ. එහෙම මොනොත් තමයි අපට සැබෑ කල්යාණ මිත්‍රයෙක් හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍රෝ හිතියෙ විතරක් වැඩක් නෑ. මේ මිතුරන් හඳුනා ගන්නට ඕන. මේ මිතුරන් මත ආවරණය කරන්නට ඕන. මේ දැන්වලදී අපි අපේ ලොකුකම් කියාගෙන ගිහිල්ලා අර මිත්‍රයන් අපට අහිමි කර ගන්න හොඳ නැහැ. ඒ නිසා බොහෝ දිනක අපි කෙනෙක් හමුණාම අපේ තියෙන යම් යම් කරුණ අපි යට කියන්නේ නැහැ. එතැන් පිට ඊට වඩා ගුණ නම් ටිකක් කියාගෙන ඉතිවා අපි ඒක අහන්නේ නැහැ. ඊට වඩා දක්ෂතාවයෙන් ටිකක් අපේ මිතුරාට ළඟ තියෙනවා. අපි ඒ වෙලේ මේ බලන්නේ අපේ ටික යට කියන්නේ නැහැ බලන්න. නමුත් විනෝද ඊට වඩා අපි අදින් කතා කරනට වඩා දේශවල වලින් අහන්නට ඕන අපි. ඇස් දෙකෙන් හොඳට බලන්නට ඕන. එහෙම වුණාම තමයි අපිට මිතුරන් හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. බුදුහාමුදුරුවෝ අවිද්‍යාවට සූත්‍රයේදී තමයි වැඩගත් කාරණයක් දේශනා කළා. විද්‍යාව ලබා ගන්නට නම් විද්‍යා විමුක්ති සාක්ෂාත් කර ගන්නට නම් ඒ කියන්නේ ප්‍රඥා ලෝකේ ලබා ගන්න නම් මේ තුන කාරණා පිළිබඳව අපි සතර දුකෙන් සම්පූර්ණ නිදහසට කැමති නම් ඒ නිදහස වීමේ මාර්ගයේ ප්‍රධානම දියත් තමයි සත්‍ය කොච්චංග වඩන්නේ කියලා. පටි ධම්ම විදිය විරිය පිටි පස්සක් සමාධි උපේකා කියන බෝධිඅංග හතක් තියෙනවා. මේ බෝධිඅංග හත වඩන්නේ කියලා. මේ බෝධිඅංග හත නිකන් වැඩෙන්නේ නැහැ. මේ බෝධිඅංග ධර්ම හත වැඩෙන්න නම් තවත් කරුණු හතරක් සම්පූර්ණ වෙන්නට ඕන. මොනවද ඒ කාරණා හතර? කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන හතර සතිපට්ඨානේ වඩන්නට ඕන. සතර සතිපට්ඨානය වැඩුණොත් තමයි සත්බෝධියන් වැඩෙන්නේ. සත්බෝධියන් වැඩුණොත් තමයි විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙන්නේ කියලා. හැබැයි පිටුනි සතර සතිපට්ඨානෙන් නිකන් වැඩෙන්නේ නැහැ. සතර සතිපට්ඨානේ වැඩෙන නම් ත්‍රිවිධ සුචිරිතය පුරන්නට ඕන. ත්‍රිවිධ සුචිරිතය කියන්නේ කයි ක්‍රියා කරනකොට, වචනේ කතා කරනකොට, සිතින් සිතනකොට කියන මේ ත්‍රිවිධ ඉන්ද්‍රිය සම්වර කරගන්නට ඕන. ත්‍රිවිධ සුචිරිතය ඇති කරගන්නට ඕන. ත්‍රිවිධ සුචිරිතය නිකන් ඇතිවෙන්නේ නැහැ පිටුනි. ත්‍රිවිධ සුචිරිතය ඇතිවෙන නම් ඉන්ද්‍රිය සංවරය තියෙනට ඕන. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ දැකලා, ඒ වගේම දිවෙන් රස විඳලා, කයින් ස්පර්ශයන් ලබලා, සිතට අරමුණු ඇවිල්ලා මෙන්න මේ ඉන්ද්‍රියන් හයට අරමුණු හය එනකොට පින්නතුනි බොහෝම කල්පනාවෙන් කටයුතු කරලා ඉන්ද්‍රිය සංවරය යුක්තගෙන බලපා ගන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය කියන එක අත්‍යවශ්‍ය කාරණා. ඉන්ද්‍රිය සංවරය නිකන් වාසියවන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය ඇති වෙන නම් අති සම්පජාන්‍ය තියෙන්න ඕන. සතිය කියන්නේ සිහිය, සම්පජාන්‍ය කියන්නේ නුවන්. සති සම්පජාන්‍ය තියෙන කෙනාට තමයි පින්නතුනි ඉන්ද්‍රිය සංවරය ඇතිවන්නේ විතර සිහියෙන් ඉන්න කෙනාට. සති සම්පජාන්‍ය නිකන් ඇතිවන්නේ නැහැ. ඒ සඳහා තවත් ලක්ෂණයක් තියෙන්න ඕන. ඒ තමයි යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. මේ කියන කරුණ මගෙ තියෙන්නේ නැහැ නේද? යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. යමක ආරම්භයේ පටන්ම යම් කරුණක් ගැන වෙන සිදුවීම් ගැන නුවණින් කල්පනා කිරීම. යෝනිසෝ මනසිකාරය නිකන් ඇතිවන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය ඇතිවන්නේ ශ්‍රද්ධාවත් එක්ක. බුද්ධ ආදී රත්නත්‍රයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගැනීම. ශ්‍රද්ධාව නිකන් ඇතිවන්නේ නැහැ. ශ්‍රද්ධාව ඇතිවන්නේ ශ්‍රද්ධාම ශ්‍රවණය කිරීම ආනිසංසයක් විදියටයි. ශ්‍රද්ධාම ශ්‍රවණය නිකන් ලැබෙන්නේ නැහැ පින්තුනි. ශ්‍රද්ධාම ශ්‍රවණය ලැබෙන නම් තවත් ප්‍රධාන කාරණයක් අවශ්‍ය වෙනවා. ඒ මොකද්ද? අපි මෙත් සාකච්ඡා කරමින් ඉන්න කල්යාණ මිත්‍රාත්මය අපට ලැබෙන්න ඕන. මෙතන කරුණු 10ක් ගැන සඳහන් වෙනවා පින්තුනි. කල්‍යාණ මිත්‍රාස්ත්‍රයේ සඳහන් කරන උදාහරණයක් ඇටියට විශාල ඛණ්ඩක් මුදුනට වැස්සක් වහිනකොට ඒ ඛණ්ඩ මුදුනේ තියෙන කුඩා ඇරදොල සම්පූර්ණ වෙලා පිළිලා ලොකු ඇරදොල වලට ගලලා ගංගා සම්පූර්ණ වෙලා ඒ හාත්පසට බිම් ශස්ත්‍රයක කරනවා වගේ කල්‍යාණ මිත්‍රාස්ත්‍රයේ නැමැති වර්ෂාව අපේ ජීවිත වලට ලැබෙනකොට අපේ ජීවිත පිණුතුනි ගුණ දහම් වලින් සම්පූර්ණ වෙලා පිළිසිරි යනවා. කල්‍යාණ මිත්‍රාස්ත්‍රයේ තියෙනකොට අපි සද්ධර්ම ශ්‍රවණය කරනවා. සද්ධර්ම ශ්‍රවණය කරනකොට ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙනකොට යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නවා. යෝනිසෝ මනසිකාරය තුළින් සති සම්පජඤ්ඤය දිනු වෙනවා. ඒ තුළින් නැස් ගන්න ආකාරයේ ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවරයෙන් තුළින් කාය වාක් මනෝ කියන ත්‍රිවිධ සුචිරිතයටපත් වෙනවා. ත්‍රිවිධ සුචිරිතයෙන් පින්නතුනේ අපර සතිපට්ඨානය කරා ළඟා වෙනවා. සතර සතිපට්ඨානයේ වැඩි වැඩිම අනුසංස විදියට සප්ත බොජ්ජංග ධර්ම වැඩෙනවා. සප්ත බොජ්ජංග ධර්ම වැඩීමේ ප්‍රතිඵල හැටියට විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. නුවණ පහළ වෙනවා. ආස්වාස්ය ඥානෙ සාක්ෂාත් වෙනවා. ඒ ලබාගත් ඥානය තුළින් සතර දුකින් මිදුණායි කියන ඥානයක් පහළ වෙනවා. මෙන්න පින්නතුනේ බුදුදහමේ සඳහන් වෙන ගමන් මාර්ගය. මේ ගමන් මාර්ගයේ පිළිවෙල පින්නතුනේ අහන්නට දේශනාන් යොමු කරන විදිහේ පුළුවන් විදිය මානසික ශක්තියක් ඇති වෙන තත්ත්වෙට පත් වෙන පිණුතුනි අපි සතර කල්ප ගණන් තින් කළ තියෙනවා. කල්ප ගණන් පාරමිතා පුරලා තියෙනවා. කල්ප ගණන් අපි දැඩි ප්‍රතිපත්ති වල නියුක්ත වෙලා තියෙනවා මේ දහම අහන්න විතරක්. දවසකින් දෙකකින් කරමු තින්කම කනිස්සංශයක් නෙවෙයි අපි මේ භුක්ති විඳින්නේ. කල්ප ගණන් කරලා ලබපු කින කනිස්සංශයයි ඔබ මේ අහන්නේ ඔබ මේ භුක්ති විඳිනවා. එනිසාගේ ඒ දහම අහන් අපි අමතක කරනවා නම් අහපු දැනම දාර නැතිදලා යනවා නම් අපි පිනතුනේ ඊට වඩා අභාග්‍යයක් අපේ ජීවිතවල නැහැ. ඊට වඩා අභාග්‍යයක් නැහැ පිනතුනේ. එනිසා මේ අහන දහම හොඳට මතක තියාගන්න. මේවා තමයි ජීවිතවලට සුදු සුදු වෙනහලේ භාවිත කරන්න. මේ දහම් ගැඹුරුයි කියලා හිතන්න එපා. මේ ඉතාම පිටියෙන් කියන මේ සරල දහම් මේ කියන්නේ අපි. අභිධර්මයක් නෙවෙයි මේ කියන්නේ. ඉතාම සරල ධර්ම කාරණාවක් අපි කියන්නේ. මේවත් අපි අමතක කරනවා නම් පිළිතුරුනි. අපි මේ ලබාගත්තුම බුද්ධියෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා අපි ගේදරවල බඩමුඩු ටිකක් වැඩි කරගත්තට, දරුවෝ ටිකක් වැඩිපුර හිටියට ඒගොල්ලන්ට කියන්නවට විතරක් අපේ ජීවිත සඵල වෙන්නේ නැහැ. ඊට වඩා අපි මේ ලබාගත්තුම අනුස්මරණ භාවයේ ප්‍රතිඵලයක් අපි ගත යුතුයි. ඊට වඩා අපි මේ ලබාගත්තුම බුද්ධෝත්පාද කාලෙන් අපි ප්‍රයෝජනයක් ගත යුතුයි. මේ අවස්ථාව නොලැබී පිටින් අප්‍රමාණ සත්‍යයන් මේ විස්සෙ ඉන්නවා. මේ සත්‍ය වෙන ප්‍රාර්ථනා කරමි. දිවි ලෝකයෙන් චුත වෙන දෙවියෝ ළඟට අනිත් දෙවියෝ ඇවිල්ලා කියනවා ඔබ සුභතියට යන්න සුභතියට ගිහිල්ලා පෙරවරේ ඉඳ පිටව ගන්න කියලා. දෙවියන් පිටින් සුභතියට ඉඳ සලකන මනුස්ස ලෝකේ. අපි මනුස්ස ලෝකේ ඩාවර පස්සේ මේ වටිනා සුභතිය අමතක කරලා දිවි ලෝකේ නායි ප්‍රාර්ථනා කරනවා. නමුත් පිටින් දෙවි ලෝකයෙන් චුත වෙන දෙවියන් අනිත් දෙවියන් ඇවිල්ලා කියනවා ඔබ සුභතියට යන්න. දෙවියන් සුභතින් ඇහැට සලකන්නේ බුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකෙපදීමයි. එනිසා ඒ දුර්ලභ වරප්‍රසාදය අපි ලැබුණා. අපේ ජීවිතන නොඑක් විදිහේ වැඩ කටයුතු කියන්න පුළුවන්. ඒ සියල්ලට වඩා පිළිතුරේ ධර්මයේ හැසිරීම ප්‍රධාන අංගයක් කරගන්නට ඕන තමයි ජීවිතේ. ඒක තමයි ජීවිතේ කරදරයක් නෙවෙයි. ඒක තමයි ජීවිතේ බරක් නෙවෙයි. ඒක තමයි ජීවිතේ සිනුසුන ආශිර්වාදයක්. තමයි වැඩ කටයුතු සාර්ථකව සතුටෙන් කරන්න මහා ලොකු අනුග්‍රහයක් ඒක. ඒ නිසා මිත්‍රත්වය අපිට වැදගත්. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න, කල්‍යාණ මිත්‍රයන් හිට පුදුලෝ නැත්නම් අපිට පොතපත කල්‍යාණ මිත්‍රත්වයෙන් ආශ්‍රය කරන්න පුළුවන්. ඔය ඔක්කොම එකට සම්බන්ධයි කියන්නේ. ඔය කියන කාරණා තමයි කියන්නේ. කල්‍යාණ මිත්‍රත්වය කියන්නේ විවිධ තැන්වලදී පුදුහන විවිධ ന്യാයයන්ගෙන් දේශනා කරලා තියෙනවා. දැන් සතර සතිපට්ඨානය ගත්තත්, පොජංග ධර්ම ගත්තත්, ওই හැම කරුණක්ම එක තැනක නෙවෙයි. හැම තැනම විවිධ න්‍යාය වලින්, විවිධ විස්තර කතන වලින් පුද්ගලයන්ගේ හැටියට, ස්ථානික හැටියට, ශ්‍රාවකයන්ගේ ඉන්ද්‍රිය භාවිත කිරීම අනුව බුදුහාමර විවිධ න්‍යාය වලින් මේ දේශනා කළා තියෙනවා. ඒ නිසා අපට ගන්න පුළුවන් මට්ටමින් අපි උපරිම වශයෙන් අවබෝධ කරගෙන ඒවා පිළිපැදීම තමයි වැදගත් වෙන්නේ. හතරවෙනි කාරණේ හැටියට දේශනා කරා දෙවි ඇහුවා කිම්මිත් සම්ප්‍රායයන් කියනවා. මාර්ගයෙන් මැත්තේ සමාධියේ මිතුරන් කවුද කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා සයන් සතානි පුඤ්ඤානි සම්මිත්තං සම්ප්‍රායිකං යම් කෙනෙක් සමාන් කරපු පින්කම් කියනවා නම් ඒ පින්කම් තමයි පින්තුනේ සමාධි මිතුරා වෙන්නේ කියලා. ඔන්න මාර්ගයෙන් මැත්තේ සමාධියේ මිතුරා මාර්ගයෙන් මැත්තේ විතරක් නෙවෙයි පින්තුනේ සමාකරන පින්කම් මෙලෝදී මානිසංශ ලැබෙනවා. ඒ නිසා බුදුහාමුදුරේ දේශනා කළේ සුභෝ පුඤ්ඤන්ත බුද්ධියෝ කියලා. පින්කම් වැඩි කියන නම තමයි සැප කියලා. කෙනෙක් වැඩිපුර ජීවිතයේ සැප රැස්කර ගැනීමට කැමති නම්, සැප ලාංකර ගැනීමට කැමති නම්, ඒක නාවි සිම්පල් යුතු ප්‍රධාන දේ තමයි ජීවිතේ වැඩිපුර පින්දාම් කරගන්නවා කියලා. වරක් බුදුහාම දේශනා කරනවා චිරපෝවාසින පුරිසං දුරසෝ සොතිමාගතං ඥාති මිත්‍රා සුහජ්ජාත අභිනන්දන් තියාගතං කියලා. ඇතැම් අය මේ රෝගයෙන් සුද වෙනකොටම පරලොව ඇතැම් විට දිව්‍ය ලෝකවල දේවුරු දිව්‍ය විමාන හදාගෙන බලාගෙන ඉන්නවලු මේ ඇස් පිළිගන්න. දුර බැහැර කියපු මිත්‍රයෙක් තමගේ රටට පෙරලා මහා ඝනයක් කරගෙන එනවා වගේ එනකොට තමගේ ඥාති මිත්‍රා දිව්‍ය පිළිගන්නට සෝදානමින් ඉන්නවා වගේ. අර ධම්මික උපාසකතුමා වෙන සඳහන් කළා. ධම්මික උපාසකතුමා මෙලොව මහත් වූ පින්දහම් කරපු කෙනෙක් ඔහු මෙලොව ඉන්න කාලෙම දිව්‍ය ලෝකවල දිව්‍ය විමාන නැවුණායි කියලා. ඒ තරම පිළිතුරු අපි තින්කම් කරනකොට අපි හිතන බලන්න පුළුවන් ඕනක් කියන අපට වඩා දීප ප්‍රශ්නයක් ඉස්සේ මේ බලාගෙන ඉන්නේ. අපිට උදව් කරන්න අපුල පිළිගන්න බලාගෙන ඉන්නේ. ඒ වගේම අපිට තියෙන අනිත් පැත්තත් අපි නරකට නම් ජීවත් වෙන්නේ. අපි දුසිරි දෙන්නන් ඉන්නේ අපේ මියගිය අපාගත ඥාතීන් ඉන්නවා. ඒගොල්ලන්ගේ සත්‍යද ගන්න බොහොම මහන්සි වෙනවා ඊට පස්සේ. මරණාසන්න මොහොතේ ලන්නේ මේ කට්ටිය. ඇදගෙන යන්න එනවා මේ කට්ටිය. ඒ වෙන්නේ කතා ප්‍රොත් රාජ්‍ය ගැන පිළිතුරු බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා. ඒ නිසා අපට හොඳ මිතුරන් එන්නේ අපේ තියෙන හොඳ සුචිරිත භාවයත් එක්ක ඒ නිසා වැඩිපුර පින්දාම් කරගන්න බුදුහාමුදුරේ දේශනා කරනවා මා පුඤ්ඤස්ස බහයි කියලා. පිනට බය වෙන්න එපායි කියලා. ඒ වගේම දේශනා කළා මාව මන්නේ පුඤ්ඤස්ස නමං සංආගමිතී. බුදු බින්දු නිපාතේන බුද කුම්භෝ විකූරති. පූරති විහිරෝ පුඤ්ඤස්ස සෝකසෝ සංඛ්‍යාචනං කියලා. පුණ්‍ය කර්මයන් පින ටිකක් කියලා නිග්‍රහ කරන්න එපා. නොඇතගෙන අපින් දහම් ටික ටික හරි කරලා කලක් යද්දි මහා පුණ්‍යවන්තයන් බවට පත් වෙනවා කියලා. පින්නම් ගැන සඳහන් කරද්දී පින්තුනි දානමය පුණ්‍ය කිරියවස්තු, සීලමය පුණ්‍ය කිරියවස්තු, භාවනාමය පුණ්‍ය කිරියවස්තු කියලා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ගැන ධර්මයේ සඳහන් වෙනවා. දන් දෙන්න පුළුවන් අපට විවිධ ආකාරයෙන්. භෞතික වශයෙන් දෙන්න පුළුවන්, ක්‍රමයෙන් දෙන්න පුළුවන්, අපේ දානය වශයෙන් දෙන්න පුළුවන්, ධර්ම දානමය වශයෙන් පින්කම් කරන්න පුළුවන් දානමය වශයෙන්. ඒ වගේම කිසිම විදමක් නොවේ කියලා හිතන්න පුළුවන් කියලා සීලමයන් පුණ්‍ය ක්‍රියාවස්තු කියලා සඳහන් කළා. එනිසා පිළිදී සීලයට ප්‍රධාන ප්‍රසදායි භාවනාව අපි හැම වෙලාවකදීම අපි සතිය භාවිත කරනවා නම් මෛත්‍රී භාවනාදී භාවනා සමතනක් ඔස්සේ සමන්විත භාවිත කරන්න පුළුවන්. මේක සමන්විත පිළිදී තියෙන ලොකු රැකවරණය සමන්විත රැකවරණය. ඒ වගේම සමන්විත අපසල දහම් නොවේනට සමාන තියෙන ලොකු උපකාරයක් මේක. බොහෝ විට අපට පිටට අපේ මේ ජීවිතයේ තියෙන ලක්ෂණ නැතිවන්නේ හේතුවක් තමයි අපි අතුරු කරන කුද්දලන්නේ අපේ වටා පිටාවෙ ඉන්නේ නැගේ වැරදි අඩු පාඩු පන්තිය කිරීම. නමුත් පිටත අපි නිතරම හොඳ පුත්‍ර චේතනාවක් නැගින්නේ නිතර බුදුහාඳුරෙන් සීපත් කරනවා නම් සරුවත් හාමුදුරු මුගලන් හාමුදුරු වගේ ශ්‍රාවකයන් වහන්සේලාගෙන සීපත් කරනවා නම් ධර්මය අනුසන්සිද්ධී කරනවා නම් අනිත් පැත්ත මෛත්‍රිය වඩනවා නම් පිටින් අපේ සිතේදී නදාගෙන මේ දුක්ඛම් කඩලු මුවා කඩ වෙනවා. ඒ නිසා අපට අනිත් පැයක අඩපාඩුයන් කතා කරන්න පුළුවන් සීය කරන්න පුළුවන්. ඒ සීය කරනකොට පිනතුනේ වැරදි අඩපාඩු කරපු දෙනාට වඩා අපි පිරිනව. ඇතැම් විට වැරදි කරපු දෙනා විනාඩිය දෙකයි වරද කරලා අවසන් කළා. අපි ඇතැම් විට මාස ගාණක් ඒවා සීය කර කර අපි මේ අකුසල කරගන්නවා. අපේ සිතේ අපිට සිදුවන්නේ අපේ සිතේ තියෙන ලක්ෂණ නැතිවන්නේ අපේ ජීවිතේ ලක්ෂණට ගත කරන තියෙන අවස්ථාවයි මේ අප විසින් මහින් කරගන්නේ. එනිසා පිනතුනේ අනිත් පැයක දුසිරිත නිසා අපේ තියෙන මේ සුචිරිත වස්තිත අපි කිලිටි කරගත යුතු නැහැ. ඒ සඳහා අපි නිතරම කුසලයට නැඹුරුව පිනට බරව පිනට ඕන. ඒක තමයි අපට තියෙන ලොකුම රැකවරණය. මෙන්න මේ විදිහට පින්නතුනි අර දෙවියා ප්‍රශ්න හතරක් බුදුහාමුදුරන් ඇහුවා. ඔව්වා ප්‍රශ්න මොනවද? පළවෙනි ප්‍රශ්නේ තමයි නිවසෙන් බැහැර වෙච්ච කෙනාට මිතුරා කවුද? බුදුහාමර දේශනා කළා නිවසින් බැහැර වෙච්ච කෙනාට ගැලයි මිතුරාවන්නේ හරස්යයි මිතුරාවන්නේ. ඊළඟට ඇහුවා ඉන් සුමිත්සන් සතිය ගරේ තමාට කිය නිවසේදී මිතුරා කවුද කියලා. බුදුහාමර දේශනා කරනවා කවුද නිවසේදී මිතුරා? මාතා මිත්සන් සතිය ගරේ මම තමයි සිය නිවසේදී මිතුරා කියලා. හිං මිත්සන් අත්ජාසස්ස කිසියන් කටි උත්සාහ කෙලිමි තවස්සාවදී තමාට කවුද මිත්‍රයා? බුදුහාමුදුරු දේශනා කරනවා සහායෝ අත්ජාතස්ස හෝති මිත්තම් පුනම් පුනම්. යම්කිසි කටයුත්තක් ඇති වෙච්ච කෙනාට නැවත නැවතත් සමාජ මිතුරාවන්නේ සමාජ සහායකයෙක්. සින් මිත්තම් සම්ප්‍රායිකං මරණයෙන් මත්ය මිතුරා කවුද? සයන් සතානි පුඤ්ඤානි සමාවිසින් කරලද පින්කම් වෙද්ද අන්න එයා තමයි සං මිත්තම් සම්ප්‍රායිකං. ඔහු තමයි සමායන්ට මරණයෙන් මත්යේ ඉන්න මිතුරා. එනිසා බුදුහාමුදුරුවෝ වරක් දේශනා කළා සියලුම දේවල් සමාස්තව යනවා කියලා මෙනෙහි කරන්න කියලා. සියලක් මත්තරල යනවා මෙනෙහි කරන්න කිව්වත් උන්වහන්සේ ඊළඟට දේශනා කරනවා සම්මස්තකෝ මේ කම්මදායාදු අභිනන් පච්චේකි ධම්මං. කර්මයේ සමාගෙත් සැබෑ උරුමය, සමාගෙත් සැබෑ දායාදය, සැබෑ ඥාතිවරයන් කියන එක නිතර මෙනෙහි කරන්නයි කියලා. එනිසා පිළිතුරු බාහිර වශයෙන් අපි කොට නලාගෙන තියෙන හැම දෙයක්ම අපි අත්හරිනවා. දෝදරණ ඇතුළු සියලුම මේ පාහිර දේවල් අපි අත්හරින්න දවසක් එනවා. වැඩි දෙයක් සබා පිනතුනේ අපේ මේ ශරීරයත් අපි අත්හරිනවා. මේ ශරීරයත් පිනතුනේ වැඩි මොනවත් අවුරුදු 30ක් ඇද්දී මේ මහ පොළොවේ දූවිලි වඩ පත් වෙලා තියෙනවා. ඒ වෙලේ ශරීරයක් තමයි අපි මේ අද පරිහරණය කරන්නේ. කිසියම් කෙනෙක් එවදු ශරීරයකින් මාන්නයට පත් වෙනවා නම් අනිත් අය වෙනා මේ ශරීරය උපයෝගී කරගන්නවා නම් ඒ ශරීරයෙන් අනිත් අය අපහසුතාවයට පත් කරනවා නම් ඊට වඩා අනුනකමක් නැහැ පින්නතුනි. එනිසා මේ ඩාල යන දේවල් අපි මේ රැස් කරගෙන ඉන්නේ. අතරගත්තු හැම දෙයක්ම ඩාල යන අපි පින්නතුනි. හිතටගත්තු දේ විතරයි අපි අරන් යන්නේ. ඒ අර යන දේනොත් අපිට පිළිගන්නේ පුණ්‍ය කර්මවත්යෙන් කුසල ධර්මවත්යෙන් අපි රැස් කරගෙන තියෙන දේ අපිට සැබෑ පිළිගන්නේ පිළිකරනවන්නේ අපේ පස්සේ සෙවණැල්ලක් සමනව ගමන් කරමින් අපට සතරට මඟ විනවා බවටපත් වෙන්නේ. එනිසා ඒ අනුව කටයුතු කරන්න අපි උත්සාහ ගනිමු. ඒ සඳහා පෙරවන් සරණින් මේ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පත් ශිගාන්ත්‍රි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අදත් මේ පින්තුන් මේ වක් කුණු පොහෝ දින බම්බරපිටියේ මෙන්තරාම විහාරස්ථානය රැස්වලා උදෑසනම උතුම් සීලක පීඩනා මේ අවස්ථාවේදී බොහෝ වේලාවක් ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුරු පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සීල කුණේ දහනන්ගේ බලයෙන් මේ හැමදෙනාගේම නමින් නියගොස් කිසියම් ඥාති පිරිසක්ින් බලාපොරොත්තු වීම වෙනම් ඒ සීල ඥාති උදමේකින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රතිමෙන් මේගේ ඥාති ඉස්සින් අනුමෝදන් කිරීමක් වශයෙන් සානුකාරයක් පවත්වනවා. සීල සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුරු පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගන්නා වූ මේ සීල පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් සම්මස් විශ්තික පින්කමිට දෙවියොත් මේ සින් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාම අපේ රටේ දැන් සම්බුදු ශාසනයත් බොහෝ කාලයක් වලින් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරවමු. ආකාශච්ඡාච බුම්මට්ටා දේවානාගා මහිත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශච්ඡාච බුම්මට්ටා දේවානාගා මහිත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශච්ඡාච බුම්මට්ටා දේවානාගා මහිත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුරු පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු කුණ ධර්මයන්ගේ බලයෙන් මේ හැම දෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. පරලොව ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. දුක්ඛම් පරිතාච නින්දුංකා භයං පරිතාච නිම්භයා සෝකම් පරිතාච නින්සෝකා හොන්තු සම්වේති පානිනෝ. දුකින් තේරෙන සත් දුකින් මිදෙත්වා වියෙන් තේරෙන සත් විය නැති වෙත්වා. ස්වමින් තැවෙන සත් ස්වම් නැත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැමදෙනාටම තෙරුවන් සරණයි.